අග්‍රාමාත්‍යතුමාට මේ ආයතනයේ පිළිබඳ කවුරු හව රාජ්‍ය නායකයෙකු හැමතෙම සිද්ධ වෙන පොදු දුර්වලතාවයක් තියෙනවා. ආවතේව කරුව ප්‍රසස්ති කරුව හා කේවට්ටයෝ ගිහිල්ලා වෙරලා විශාල ලනු ප්‍රමාණයක් හා වැරදි තොරතුරු ප්‍රමාණයක් ලබලා දෙනවා. එයි ප්‍රතිඵලයක් වශයෙන් අපේ ගරු අගමැතිතුමා මේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ විවෘත කරන්න ගිය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ගිහිල්ලා එතුමා කියනවා, සිසුන්ට හොඳම පොත් දිය නොහැකි නම් අධ්‍යාපනයේ දියුණු කළ නොහැකි. පෙළ පොත් දීම අධ්‍යාපන අමාත්‍යාංශයේ මගඩියක් වී තිබුණා. ඉතින් මේ මගඩිය ඉතාම හොඳ විදියට කෙරුණ ආකාරය පිළිබඳ දැනගන්න පුළුවන් එතුමාගේ කල්යාණ මිත්‍ර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරී වසම් මහතාගෙන් විමසීමෙන්. මක්නිසාදයක් ප්‍රකාශන කොමසාරිස්තුමා එතුමාගේ මසිනාවන නිසා.